ජනතා නිදහස් සන්ධානයේ විශ්වාරින්න බෑ. තවත් වසර පහක් යනතුරු එයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95ක් එවැගේම 400කට ආසන්න පළාත් සභා මන්ත්‍රීවරුන් පත් වෙලා තිබෙනවා. මේ අය පිළිබඳ මැතිවරණ කොමසාරි පාර්ලිමේන්තු පළාත් සභා ගනුදෙනු කරන්නේ ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සමග. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දුරට කරන්න ඉඩ තිබෙන්නේ සන්ධානයේ විසිරුවා හැරීම නෙවෙයි සන්ධානයේ අකර්මණ්‍ය කිරීමයි. ජනතාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සන්ධානයේ විධායක සභාවවත් නායක මණ්ඩලයේ රැස්වීමවත් පත්තර නැහැ. අනාගතේ පවත්වනෙකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් තීන්දුව ගන්න බවට හොඳම උදාහරණ කීපයක් මතු වුණා. අපි මහන්සියලා ගොඩනැගූ ඡන්ද වලින් තරන්ට ඕනෑය ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීම කාරණය. ඒ වගේම සන්ධානයේ සහෝදර පක්ෂ රදාස් නොවීම සහ එක්සත් ජාතික පක්ෂය සමග දීගයකට යෑම තවත් කාරණයක්. මේ සියල්ලෙන් පේන්නේ සන්ධානය අකර්මණ්‍ය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන කටයුතු කිරීමේ අලුත් සංස්කෘතියක් ආරම්භ කළ තියෙන බවයි.